ප්‍රේමකුමාර් ගුණරත්නම් යන අයව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ අනන්‍යතාවයේ තහවුරු කිරීම සඳහා කිසිදු ලේඛනයක් එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබුණේ නැහැ. ඒ වගේම ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගන්නා ලෙසට පසුගිය පෙබරවාරි 2 දින ආගමන විගමන පාලක විසින් පොලිස්පති වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. මේ අනුව මොහුව ආගාමික විගාමික පනත යටතේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දිනම ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.